මේ ඉන්නේ හැමෝටම පරිචිත්‍ය තියෙනවා. ඒක කිව්ව පිළිගන්නේ. පාසක මාත්‍රට පරිචිත්‍ය තියෙනවා. මොනවද පාසක මාත්‍රට පරිචිත්‍යෙන් කියන්න පුළුවන්? මේ භවේ කියන්න පුළුවන්. මේ භවේ කියන්න පුළුවන්. ආවලා අම්මා, ආවලා තාත්තා, ආවල් රත්තාව කරන්න, ආවල් ඉස්කෝලේ ගියේ, මේ කටයුතු කළේ කියලා සම්පූර්ණ කියන්න පුළුවන්ද බැරිද? එහෙනම් මේ පරිචිත්‍යෙන් අපට මේ භවේ ගැන අපට කියන්න පුළුවන් නම්, ඒ භවේ තියෙන අඩුපාඩු හැදුවාම කලින් තියෙන ඒවත් එක්ක තමයි හැදෙන්නේ. ඇයි? සංසාර පුරුද්දට අනුව තමයි මෙතන හැදෙන්නේ. එහෙනම් මෙතන හදනවයි කියලා කියන හර ටිකක් හැදෙනවා. ඒකේ හදන්න දෙයක් නැහැ. ඇයි? අතීතයක් හදන්න බෑ කෙනෙකුට. අනාගතයකුත් හදන්න බෑ. හදන්න පුළුවන් දැන් තියෙන වර්තමානේ. නම් පරිචිත්‍යෙ නෙමෙයි වටින්නේ. මේ වර්තමානේ දකින්න පුළුවන් නෝනයි වටින්නේ. අතීතය දැක්කට, අනාගතය දැක්කට වර්තමානේ දකින්න බැරි නම් ඒ ඥාන දෙකෙම වැඩක් නැහැ. භාග්‍යතුන් වහන්සේ 84000 තුලම කියන්නේ වර්තමානයේ තුල ඉන්න කියලා. එහෙනම් බුදුහාමුදුර මෙතන අතීතය බලන්න පුළුවන් ඥාණයට, අනාගතය බලන්න පුළුවන් ඥාණයට කිසිම වටිනාකමක් දෙන්නේ නැහැ. එහෙම ඉන්න එපා, හිටියොත් මේ නිවන් දකින්නේ නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ ඥාන දෙක වැඩක් නැහැ. එහෙනම් වටිනාම ඥාණය මොකද්ද? මහණෙනි, වර්තමාන මොහොත තුළ. එහෙනම් මේකනේ වටිනාම ඥාණය. ඒ ඥාණය අපි හැමෝටම තියෙනවානේ. 89 ඉපදිලා මේ සංසාරේ පැවැත්ම තුළ මම මේ ජීවත් වෙනවා. දැන් මම කෑම කාලා විවේකයෙන් දැන් වාඩිලන දැන් මට පරිචිත්තෙන් ඒ ටික කියන්න පුළුවන්. මගේ වර්තමාන භවයේ මේ භවය ගැන විස්තරේ මම දන්නවනේ. ඒක තමයි නිවැරදි කරන්න ඕනේ. බුදුදහම කියන්නේ ඒක තමයි. භාග්‍යතුන් වහන්සේ ලෝකෙට දේශනා කරපු ඒ සද්ධර්මයේ හරය අනාගතය හදන එක නෙමෙයි, අතීතය හදන එක නෙමෙයි, වර්තමාන මොහොත තුළ දැන් හදන එක. දැන් හදන එක හොඳ නම් ඒකට සාපේක්ෂව අනාගතය හොඳ වෙනවා. අතීතයට සාපේක්ෂව අද අම්බෙච්ච ටික මෙතන හැදුවාම ඒ කර්ම ටික නිරෝධ වෙලා යනවා. දෙකම හැදෙනවා. වර්තමානයේ තමයි හදන්න ඕනේ. ලෝකයේ ගොඩාක් දේවල් මේ වෙනකොටත් අපිට ලැබිලා තියෙන්නේ. මෙතන මේ ධර්මයේ ශ්‍රවණය කරන හැමෝටම ඉරිදි තිනවා. කිව්වට කවුරු පිළිගන්නේ නැහැ. අන්ධයෙකුට සාපේක්ෂව, ඒ කියන්නේ කෙනෙකුට බැරි එකක් අපට පුළුවන් නේ කීර්තියක්. අන්ධයට සාපේක්ෂව දැන් අපට ඇස් පේනවා. ඉර්ධියක් නෙමෙයිද? අන්ධයාට පාට කියන්න බෑ. අපට කියන්න පුළුවන්. ඒ කියන්නේ අපට ඒ ඔක්කොම අඳුර ගන්න බෑ. මේ රතු පාට නිල් පාට ඉර්ධියක්. අබ්බගත කෙනෙකුට සාපේක්ෂව රෝධ පුටුවේ ඉන්නේ වාඩි වෙලා නැගිට ගන්න බෑ. පණ නැහැ. අංශභාගය දිලා. එයාට සාපේක්ෂව අවිදින්න පුළුවන් අප. ඉර්ධියක් නෙමෙයිද? ගොළුවෙකුට සාපේක්ෂව අපට කතා කරන්න පුළුවන්. ඉර්ධියක් නෙමෙයිද? බීරෙකුට ඇහෙන්නේ නැහැ. අපට ඇහෙනවා. ශබ්ද අඳුන ගන්න පුළුවන්. සංඥා අඳුර ගන්න පුළුවන්. ඉර්ධිය. ලෝකේ හැමෝම පැවැත්මට ඉපදීමට වැඩ කරනවා. අපි අපේ කාලය ශ්‍රමය ආයෝජනය කරලා බුදුහාමුදුරන්ට වැඩ කරනවා. ඒක ඉර්ධිය. ඒක ඉර්ධිය. සමහර කට්ටියක පැයක්වත් ඉන්න බෑ. එකතන ඉන්න බෑ. විනාඩියක් දඟලනවා. කයි එක තියදී ඉන්න බෑ. එහෙනම් පැය භාගයක් වාඩි වෙලා ඉන්න එල්ලෙන්නේ නැතුව. ඒක ඉර්ධිය. හැමෝටම මේක නැහැ. ඉර්ධි කියලා කියන්නේ තවත් කෙනෙකුට කරන්න බැරි එකක් අපට කරන්න පුළුවන් නම් ඒක ඉර්ධි. එන අපි ඔක්කොම ඉර්ධිමත්ුන්නේ. හැමෝටම ඥානක් තියෙනවනේ, පරිත්‍ය තියෙනවනේ වර්තමානයේ පිළිබඳව. ඒකෙන් ඔක්කොම ටික අපට තියෙනවා. අපි ඒක තියෙන බව දැනගන්න නැතුව අලුත් එකක් වඩන්න හදනවා. එතන තමයි වැරදෙන්නේ. තියෙන දේ පිළිගන්නේ නැති එකක් විශ්වාස කරනවා. ඒ හැම එකක්ම අපට තියෙනවා. සිල් ගත්තොත් තමයි උපාසක කියලා කියනවා. සිල් අරගන්නවා, හැබැයි මාළු අල්ලනවා. රකින්නේ නැහැ. එයා උපාසකද? එහෙනම් බුදුන් සරණ යන කෙනානේ උපාසක. එහෙනම් අපි හැමෝම බුදුහාඳුර පිළිගන්නව නම්, උන්වහන්සේ සරණ යනව නම්, අපේ ගුණධර්ම වඩනව නම්, අඩුපාඩු හදනව නම්, අපිට ඔක්කොම උපාසකම ලැබිලා ඉවරයි. ඒ කාලේ කවුරු උරපලාව දාගෙන දස්සෙල් අරගෙන එහෙම උපාසකුන් නැහැ. අද ඉඳලා මම තථාගතයන් වහන්සේගේ සරණ යනවා. අද ඉඳලා භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ මම නිවන අරමුණු කරගෙන වැඩ කරනවා. එතන මේ උපාසකම ලැබුණා. එහෙනම් අපි සිල් ගත්තත් නැත්නම් අපි ඔක්කොම උපාසකම ලැබිලානේ. අබැයි අර උපාසකම පිළිගන්නේ අර උරපලාව දාලා පන්සලට කියලා ගන්න ඒක ලැබුණ නැහැ කියලා අපි හිතනවා. තාම උපාසකයෙක්වත් වෙන්න බැරි වුණානේ. ඒ කියන කොටත් උපාසක වෙලා අවුරුදු 20ක් වෙන අය. එයා දන්නේ නැහැ ඒක. අපි ළඟ තියෙන දේවල් එකක්වත් අපි අඳුන ගන්න උත්සාහ කරන්නේ නැහැ. නැති දේවල් අඳුන ගන්න PhD කරනවා. මේ නැති දේවල් අඳුන ගන්න. දියවැඩියාවට රාදවල් දෙකේ මාන්තිල මිනිස්සු බේත් වෙනවා. අබැයි අවෙලාවේ කන එක නවත්තන්න කිසිම කෙනෙක් කල්පනා කරන්නේ නැහැ. බලන්න අර තමන් ළඟ තියෙන එකක්නේ. කෑම අඩු කරාම ප්‍රශ්න විසඳෙනවා. අනවශ්‍ය විදිහට කෑම කන එක නවත්තාම මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. ඒක කරන්නේ නැහැ. රාදවල් එකේ ලක්ෂ ගණන් වියදම් කරලා ලැබ් එකේ ඉඳගෙන පරීක්ෂණ කරනවා. මොකද දියවැඩියාවට බේත්. ඉතින් එච්චර මිලියන ගණන් වියදම් කරලා බේත් හොයන්න ඕනේ නැහැ. කන එක නවත්තුවම ඉවරනේ. ප්‍රශ්න විසඳෙනවානේ. ඒක අවබෝධය නෑ. ඒ අවබෝධය නෑ. සරලව හිතන්න ඕනේ. නිවන් මාර්ගය යන කට්ටිය ගොඩක් සරලව හිතන්න ඕනේ. ගොඩක් ලොකුවට ගැඹුරට ඕනේ. මොනවාරි එකක් කරනකොට ඒකෙන් අපිට දුකක් දැනෙනවා නම් ඒක අපි නොකර ඉන්නවා. කාට හරි බැන්නාම මේ මට හරි දුකයි එදාට නිින්ද යන්නේ. එනන් නොබැන ඉන්නවා. කාගේ එකක් මොනවාරි වංචා කරලා ගත්තාම එදා දවස මුළු දවසම අප්සර් මට. ඒක gedara තියාගෙන ඉන්නකොට හරියට වද දෙන. එනන් අනුන්ගේ දේවල් ගන්න. බොරු කිව්වාම හරි කරදරයි. හිතට හරි වේසයි. ඒ මනුස්සයා දුක් වෙනවනේ. ඒක ඉතල ඉතල මං තැවෙනවා. එනන් ඇත්ත කියලා නිකා ඉන්නවා. නිවෙන දේවල් කතා කළාම නිවෙන විදියට හිටියාම නිවෙන දේවල් කළාම ඔච්චරම තමයි මාර්ගය. ලොකුවට මේකට මේ උපාධියක් අවශ්‍ය නැහැ. ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. තරලයි. එදා දෛනික ජීවිතය තුළ ඒක අර නිවෙන විදියට ජීවත් වෙනවා. නිවෙන විදියට ඇසිරෙනවා. නිවෙන විදියට කතා කරනවා. නිවෙන විදියට දකිනවා. කලබල වෙන විදියට කම්පා වෙන විදියට මොකවත් දකින්න යන්නේ නැහැ. නිවෙන විදියට දකින හැමදේම යාපතට කියලා හිතාදා ගන්නවා. බලාගෙන ඉඳින්න වෙනවා. සරල දේවල් අපි කරන්නේ නැහැ. කසින 40ක් තිනවලු 40 කටපාඩම් කළා ඒක අමාරුම කසිනේ අරගෙන ඒකට කමටහන් දෙන්න කිසිම කෙනෙක් නැහැ. ඒ වගේ අමාරු එකක් අරගෙන ලැබවලකින් පොත් බලලා කටපාඩම් කළා ඕක වඩනවා. ඔළුවත් ඒ කවුල් වෙලා ඒ ડોක්ටර්ස්ලාට ගිහලා ලෙඩේ කියනකොට ડોක්ටර් බය වෙලා. එහෙම වෙලා තියෙනවා. සමහර කට්ටිය ගිහලා ડોක්ටර් කියන ડોක්ටර් මාත්‍යා මේ මට මේ පොඩි කාලේ ඉඳලා මේ හොඳට හිටියා මම භාවනාව කරපුලම බයක් දැනෙනවා. ඒක සයිකොලොජි ડોක්ටර් අහනවා මොකද්ද තියෙන බය? ડોක්ටර් මාත්‍යා හැරලා තියෙන දොර දැක්කම මට බයයි. වාලා තියන්න. ඊට වඩා බයයි. එතකොට දැන් දොර ඇරලා තියන්නද වාලා තියන්න. ડોක්ටර් කෙනෙක් නම් දොරක් නැතුව එළියට වෙලා එන. එළියට යම ඊට වඩා බයයි. එහෙනම් ඇතුලේ ඉන්න. ඇතුලේ ඉන්න බෑ. දොර ඇරලා නේ. එතකොට බයයි. ලයිට් දාලා ඉන්න. එතකොට බය නෑ. ලයිට් දැම්මා මට බයයි. මාව පේනවනේ උරුන්ට. මොනවාරි ප්‍රශ්න. එහෙනම් ලයිට් නිවලන්න. කරුවලට බයයි. දැන් ડોක්ටර් මාත්‍යා නම් පොඩ්ඩක් ඉන්න මම බේත් දීලා ඉන්නම්. ඇයි මේක කතා කරන්න ඉස්සලා මම බේත් ගන්න ඕනේ. ડોක්ටර් මාත්‍යා අවුල් වෙලා ඊළඟ සැරේ ක්ලිනික් යනකොට ડોක්ටර් මාත්‍යා නෝ කූඩුවේ. ඒ ડોක්ටර් මාත්‍ර පිස්සු වැඩි වෙලා. ඊට තාන ආවල් ડોක්ටර් පොඩ්ඩක් ඉඳලා ප්‍රතිකාර ලබනවා. ඕම වෙලා තියෙනවා ලෝකෙ. එනිසා අපි අර සරල වෙන්න ඕන අපේ ජීවිතේට ගැළපෙන දේවල්. අපි සරලව නිවෙන දේවල්. එහෙම තමයි ගන්න ඕනේ. එහෙම ගත්තම හරි ලේසි. මේක එච්චර අමාරුම වඩන්න දෙයක් නෙමෙයි. ඉස්සරට අතරෙන් කතා කරනවා. දැන් ටිකක් අනුකම්පාවෙන් කතා කරනවා. ඉස්සර මං කටහිරියොත් මිනිස්සු ඉත්‍රි දෙනවා දැන් ටිකක් පරිස්සමින් ඉත්‍රි දෙන්න නැතුව කතා කරන ඔච්චරනේ හදන්න තියෙන සම්මා වාචාවට ඔච්චරේ හදන්න තියෙන්නේ ඕකට වෙනම කටපාඩම් කරලා ඉතින් පින්වත් මෑණියනි මේ මොහොතේ කැමලාස්තිද ඔව් කැමත් එක්ක පොල්ලකුත් ලාස්ති ඇයි මුත්‍යෙන් උත්තරනේ ඇයි රජ කාලේ වගේ කතා කරන්නේ අර නාට්‍යවල එහෙම සම්මා වාචාවක් නැහැ සාමාන්‍ය අම්මේ බඩගිනි වෙලාවට සාමාන්‍ය මොන වගේ එකක් ගන්නද පුතේ කැම කන්න ඕනේ ලාස්ති බලන්න කොච්චර සරලද කියලා අම්මලා කාලා දින්නේ ආ එන ඉතුරු වෙලා තිබුණ පොඩ්ඩක් දෙන්න ඕන් සම්මා වාචාව අපි මේ සම්මා දිට්ටි සම්මා වාචා සම්මා මේක අමුතිදින වඩන් හදනවා අලුත්ෙන් නලු නිලිය වෙනවා ඒගොල්ලෝ උපවාස කට්ටියම සිල් ගන්න යනකොට නිකන් රෝබෝලා වගේ නිකන් ලස්සන්ට යනවා ඕම ගිහලා ඕම ඇරෙනකොට ඔක්කොම අපිට තේන නිකන් අතුලකම ස්ප්‍රින් දාලා වගේ නිකන් එහෙම හැරෙන්නේ නිකන් වංගු මොකක්ද නැහැ ඒ උරපලා දැම්මම එකක් වෙලා එහෙම වෙන්න අවශ්‍ය නැහැ සාමාන්‍ය සරල විදිහට ජීවත් වෙනවා කලින් කරපු කුසල් අකුසල් තමයි වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක පිළිගන්න විතරයි ඕනේ. දැන් නිවන් දකින්න කුසල් අකුසල් ඉවර වෙන්නනේ ඕනේ. දුක එනකොට අකුසලෙ ගෙවෙනවා. සැපෙනකොට කුසලෙ ගෙවෙනවා. එන මේ දෙක පිළිගන්නනේ ඕනේ. මම කුසලෙ පිළිගන්නවා. ස්විප් එකක් වදින රුපියල් 500ක්. ටග්ගලෙක පිළිගන්නවා. ඊරුවා තුනක් විතර තුනම වැදුන්නා. 20වා තුනක් ගියා. මේ මනුස්සයා දිහා රවණවා. ඒ මනුස්සයා කිව්වද ඇවිල්ලා ඌරන්න කියලා. ඉතින් මට නිකන් ඉන්න බැරුව මම ඌරලා අර මනුස්සයද බයින්නම් මොකවත්ම නැහැ කියලා. ඒ මනුස්සයා බැලුනු තාන සුයිපේකු දීලා අපට. එහෙනම් අපට පාඩු වෙනකොට අපට අකටයුත්තක් වෙනකොට අපි ඒක පිළිගන්න. ඒ කියන්නේ අකුසල ගෙවනවට කැමති නැහැ. ඒවා ස්ටොක් කරලා තියාන ඒක පස්සේ පරිසම් දෙන්න. කුසල් ඕන තරම් පරිසම් දීපුවලින්. මිනිස්සු ඇවිල්ලා අපට බත් කවලා යනවනะ. මිනිස්සු ඇවිල්ලා අපට ඔළුවට තෙල් ගාලා යනවනะ. මිනිස්සු අපට පවන් ගන්නවනะ හරි කැමති. අබ මිනිස් වට කරලා පොල්ලෙන් තලනවන අපි කැමති නැහැ. ඇයි? අකුසල පරිසම් දෙනවට කැමති නැහැ. එතකොට කොහොමද සසරෙන් එතර වෙන්නේ? කුසල අකුසල දෙකම අපි කරපුවා නම් සංසාරේ හේතුඵල ධහමට අනුව නම් හැමදේම ක්‍රියාත්මක වෙන්නේ. විද්‍යාවත් කියනවා නම් හේතුඵල ධහමක් මේ ලෝකේ තියෙන්නේ කියලා. එහෙනම් ඇයි අපි ඒකට විරුද්ධ වෙන්නේ? අපි කරපු කියපු දේවල් මේ ඉන්නේ. එහෙනම් හොඳ නරක දෙකම මගේ. මගේ ලියුම යන්න බැරි නිසා රිටර්න් මට එනවා. එහෙනම් ඒක පිළිගන්න මම ඉතදා ගන්න ඕනේ. අනුන්ගේ කාන්තාවෘදී රාගයෙන් බැලුවාම, තෘෂ්ණාවෙන් බැලුවාම, ඒ කට්ටියගේ පතිවත අපි සිටිවිලි වලින් කෙලෙසුවාම අපේ කාන්තාව පැහැරගෙන යන මිනිස්සු එනවා. ඒ කට්ටියට පෙම් බැඳෙන්න කුමාරවරු පාළ වෙන. ඇයි? අපි ඒකනේ කරන්නේ. පාර යන හැමෝත් එක්කම ඉනා වෙනවා, කතා කරනවා, ගඩපොළේ ඉන්න කට්ටියත් එක්ක පෙම් බැඳෙනවා, අනාචාරය ඇසිරෙනවා. එහෙනම් මේ කට්ටියත් එක්ක අනාචාරය ඇසිරෙන්න පාළ වෙනවා. ඒක නවත්තන්න බෑ. ඒක තමයි හේතුඵල ධාම. අපි කුමක් කරනවද අනිත් පවුල් වලට? ඒක තමයි අපේ පවුල් වලට වෙන්නේ. අනිත් අයගේ දරුවන්ට අපි කුමක් කරනවද? ඒක තමයි අපේ දරුවන්ට වෙන්නේ. අනිත් අයගේ දේපළ වලට අපි කුමක් කරනවද? ඒක තමයි අපේ දේපළ වලට වෙන්නේ. අනිත් අයගේ චරිත වලට මොනතරම් නිিন্দা අපහාස අපකීර්ති කරනවද? ඒක තමයි මගේ චරිතයට වෙන්නේ. ඔය ටික තේරුම් ගත්තනම් අදන්න දෙයක් නෑ. එයා නිවන්. එයා ඒකාන්ත වශයෙන්ම රාත් වෙනවා. මේ ටික තේරුම් ගන්න බැරුව තමයි මිනිස්සු දුක් විඳින්නේ සංසාරේ. ඔය ටික අදා ගන්න. හරි සරලයි. නිවන් දකින්න තරම් සරල ධර්මයක් මම ලෝකෙ කිසිම තැනක අහලා නෑ. මේ ලෝකේ ලේසිම ක්‍රමය තමයි රාත් වෙන එක. උපාසක මහත්තය නැවත ඉපදෙන්න මොනවද කරන්න ඕනේ? අල්ලපු ගෙදර මනුස්සයා දොරට තට්ටු කරලා එළියට අරන් ගහන්න ඕනේ. ට්‍රැෆික් මහත්තයා අත දානකොට ට්‍රැෆික් මහත්තයාගේ අඟේකින් බයිසිකල අප්පන්න ඕනේ. අනුන්ගේ වත්තේට හොරෙන් ගිහිල්ලා පොල් කඩන්න ඕනේ. රාට ගිහින් මාළු බහන්න ඕනේ. අනුන්ගේ ගෙවල් වල වාලෙට ගල් ගන්න. ඕවා කෙරුවාම තමයි ඉපදෙන්නේ නැවත. කොච්චර අමාරුද කියන්නේ ඒක කරන්න. ඒවා නොකෙරුවාම නිවන් දකින්න. ඉතින් බලන්න කොච්චර ලේසි මොකවත් කරන්න දෙයක් නැහැ නිවන් දකින්න. අර අමාරුවෙන් පව් වැඩ කරලා අම්මා තාත්තට ගාලා අඩුන්ගේ ඉඳන් කොල්ල කාලා බොරු කියලා කුණු වරප කියලා නඩු දාලා ඒ කරාම තමයි ලිපදෙන්නේ. ඒක අමාරුයි. ඒක තමයි මිනිස්සු කරන්නේ. ඒ කියන්නේ අමාරුවෙන් කරන දේවල් ඔක්කොම මිනිස්සු කැමැත්තෙන් කරනවා. ලේසියෙන් කරන්න තියෙන එකක්වත් කරන්නේ නැහැ. මොකවත් නොකර හිටියාමලු නිවන් දකින්නේ. අකුසල වලින් වැළකුණාමලු නිවන් දකින්නේ. එකතු කරන්නේ නැතුව හිටියාම නිවන් දකින්න. සරල වැඩි නිසා මිනිස්සු එකට කැමති නැහැ. සරල වැඩිනේ. මිනිස්සු කැමති අර නිකන් අර ස්පයිඩර්මෑන් සුපර්මෑන් වගේ අර ටිකක් අමාරුවෙන් යන්න ඕනේ. බිල්ඩින්ග් එක උඩ බල්ටියක් ගාලා යන්න තියෙන මිනිස්සු හරි කැමති. ලිෆ්ට් එක තියෙන ලිෆ්ට් එකේ යන්නේ නැහැ. මිනිස්සු අකමැති ඒකට. නිකන් පාඩු යනවනේ. බල්ටියක් කඹේ ඇලිලා යන්න ඕනේ. ඒ මොන මිනිස්සු හරි කැමති. මිනිස්සු අමාරු දේවල් වලට කැමති. ඒ මානසිකත්වයේ යම් කිසි කෙනෙක් තීරුම් ගත්තම එයා ගොඩාක් ශ්‍රේෂ්ඨයි. එයා ඒ කියන්නේ දැන් පාරමී ඉවර කරන් ළඟයි එයා. අද අපේ ජීවිතේ ගොඩාක් දේවල් අපිට වැරදිලා තියෙනවා. කෙනෙක්ගියා රාගෙන් බලන්න අපට අවසරය තියෙනවා. හැබැයි එයාගේ අවසර ගන්න ඕනේ. ගිහිල්ලා කියන්න ඕනේ. ඔයා දිහා රාගෙන් පොඩ්ඩක් බලන්නකෝ. එයා යනකොට එනකොට මට ටිකක් තෘෂ්ණාව ඇදෙනවා. රාගෙන් බලන්න මට අවසරද කියලා ආලා බලන්න. එයා සමට අවසර දුන්නා නම් පවු නෑ. අවතක් වෙලා නැහැ නේ. අයියේ අවසර දීලා තියෙනවානේ. හැබැයි මානකොට අපේ මානසික අතර අප ආත්ම ගරුත්වයට මොකද වෙන්නේ? පොළොව පලාගෙන යන්න හිතෙනවා. එහෙම අවසර ගන්න බෑ අපට. එතකොට අපිට එහෙම අවසර නැතුව බලන්න බෑ ඒක. එතකොට එහෙම බලන්න හිතෙන්නේ. ඒ විදිහට අපේ සිතිවිලි අපි නිවැරදි කරගන්න ඕනේ. අනුන්ගේ කාන්තාවක් අපට බලන්න බෑනේ. කවුද අවසර දුන්නේ? එයාගේ මාත්‍යයට අවසර තියෙන්නේ. එනේ මාත්‍යර ගිලා අහන්න ඕනේ. මාත්‍යාගේ නෝනාදියා පොඩ්ඩක් බලන්නද මං කියලා. එයාගේ ධන රේඛාව ආයුල් රේඛාව ඔක්කොම අපේ කම්මුලෙන් බලනවා. කන්නාඩි දිහා බැලුවාම එයාගේ ධන රේඛාව ඔක්කොම අපේ කම්මුලෙන් පේනවා. එහෙම අවසරයක් හම්බෙන්නේ නැහැ. එයාට අවසර තියෙන්නේ එයාගේ නෝනාදියා බලන්න. අපට අවසර නැ නේද? අදින්න ආදානයක් මේ කරන්නේ. හොරකමක් නේ. එයාට බලන්න අවසර තියෙන එක අපි අවසර නැතුව බලනවා. තෘෂ්ණාවෙන් බලනවා. මේ වගේ අපේ දුර්වලකම් අඩුපාඩු ටික අපි නිවැරදි කරගන්න ඕනේ. ඉවන් දකින කට්ටිය එහෙම තමයි. ඒ අඩුපාඩු හදන දවසට 10ක් 12ක් විතර හදනවා එයාගේ අඩුපාඩු. අඩුම තරම එකක් හරි හදන්න ඕනේ. එකක්වත් අඩු වෙ නැත්නම් එයා මිනිස්සුත් වගේ මේ විනාශ කරනවා එයා. කාලේ කනවා එයා. දවසට එකක් හරි හදන්න ඕනේ. පොඩි අඩුවක් හරි හදන්න ඕනේ. ඒ වදන්න ඉවරදි කරන්න. හැමෝම එකතිලා මේ භවෙ පිරිනිවන් පාමු. නැවත උප්පත්තියක් අවශ්‍ය නැහැ. ඊළඟ බුදුහාමුදුරුව දකින්න අවශ්‍ය තියෙනවද? එහෙම නැහැ නේද? ඒ බුදුහාමුදුරුවත් ගෞතම බුදුහාමුදුරුව වගේ තමයි. කිසිම වෙනසක් නැහැ. ඒ නිසා අපි මේ බුදුන් දැකලම මේ සැනසෙමු. තවත් බුදුවරයෙක් අවශ්‍ය නැහැ. උන්වහන්සේත් කියන්නේ ওই කතන්දරේමයි. පටිච්ච සම්පදාය ආර්ය අෂ්ටාංගික මාර්ගය චතුරාර්ය සත්‍යයි කියන්නේ. අලුත් එකක් කියන්නේ. එහෙනම් මේ ටිකම නැවත අහන්නේ මොකටද? දැන් ඇවිච්ච ටික නිවන් දකින්න නැතුව. කොයි හෝටලෙන් කෑවත් බඩගින්න නන්නේ වෙන්නේ. ඒක පෙට්ටි කඩෙන් හරි කාලා බඩගින්න නිවාගමු. තරුපයෙන් කෑවත් බඩගින්න නිවෙන එකක් තියෙන්නේ. මේක තේරුම් ගන්න. කෙලස් නිවෙනවා නම් එච්චරයි. අපිට බුදුහාමුදුර අවශ්‍ය නැහැ. කෙලස් නිවෙනවද? ආශ්‍රව දුරු වෙනවද? කාමයන් දුරු වෙනවද? කවුරු කිව්වත් ඒකට අපි එකඟයි. එතන හිටියාම ওই ප්‍රශ්නයක් නෑ. හොඳයි. එහෙනම් මොනාර විශේෂ ප්‍රශ්න තියෙනවද?